ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැනහවත් වාසනාවන්ත පින්වතුනි අද දින අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු විදිහට ඊටාම වැදගත් ප්‍රතිවේදීකින් කමක් සිදු කරන අවස්ථාව මේට සති කිහිපට කලින් ඔබෙන් වෙන්නුණු කමනී අභේවර්ධන මහත්මිය වෙනුවෙන් එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන සිදු කරන ප්‍රාප්ති දානමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ජීවත්වන හේතුව නම් එතුමිය මේ සමග සුහඳව මේ උපන්දිනය සමරන්න තිබුණා. නමුත් එතුමිය අපෙන් සමුගත් අවස්ථාවේදී අපට කළ හැකි උසස්ම දේ තමයි මේ වගේ දානාදී පින්දාම් සිදු කරගෙන එතුමියට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඉතින් එතුමියගේ සමස්ත ජීවිතයේම අපට ලොකු පාඩම් මාලාවක් වුණා. අපේ ජීවිතවල අනාගතය අපට තේරුම් ගන්න කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක්ගේ ලැබීම කියන එක දේව දූතෙක් කියලා. දෙවියන්ගෙන් ලැබෙන අනුශාසනයක් පණිවිඩයක් වගේ එක. මරණය කියන එක දේව දූතෙක් දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩයක් කියලායි සඳහන් කළේ. ඉතින් එතුමිය ලෙඩ දුක් වලට පත් වෙලා මිය ගියා. අපට තෝරන මොහොතක එවැනි ලෙඩ දුක් අපේ ජීවිත තුළ එන්නට පුළුවන්. ඒ වගේම අපි මේ ගත කරන ජීවිතයේ තියෙන සම්පත් ඕනම වෙලාවක අපි අත්හරින්න පුළුවන්, මරණය සමීප වෙන්න පුළුවන්. අනේ පාඩම තමයි අපට එතුමිය ඉගැන්වෙන්නේ. නමුත් ඒ අතර තවත් වඩාත්ම වැදගත් පණිවිඩයක් එතුමිය අපට ඉදිරි කළා. ඒ තමයි එතුමියගේ මරණයට ඉතාම සැනසීමෙන් මුහුණ දුන්නා නිදහසේ එතුමිය සතු සම්පත් අත්හැරලා පරලොවට යන්නට එතුමිය කලින්ම හිත හදාගෙන හිටියා. මෙන්න මේක තමයි අපට ජීවිතෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය. ඉතින් අපට ඒ ආදර්ශය තමයි එතුමිය ගියා. ඉතින් අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්නට උත්සාහ ගත යුතු අවස්ථාව. ඉතින් ඔබ සත්පුරුෂ පිරිසක් විදිහට මේ වගේ දාන ආදී පින්දාම් සිදු කරනා වගේම අපේ ජීවිතවල වටිනාකම වැඩි කරගන්නට නිරතුරුව උත්සාහ කරන්නට ඕන. අපට ධනය තිබ්බට, දේපළ තිබ්බට, ඥාති මිත්‍රාදීන් හිටියට විතරක් අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ වටිනාකම වැඩි වෙන්නේ අපි හිතන විදියෙන්. අපි කොයිතරම් ඉහළ මට්ටමේද හිතන්නේ, අපේ ආකල්ප කොයි මට්ටමේද තියෙන්නේ කියන සත්‍යය මතයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ අපේ ආකල්ප කොයිතරම් ඉහළ මට්ටමකට තියෙනවාද කියලා අපිටම බලාගන්න පුළුවන්. අපි මේ ජීවිතයේ අත්හැරියොතින් ඕනම වෙලාවක අපි ඊළඟට ඉපදෙන තත්ත්වය කොයි වගේ ස්වභාවයක් වෙන්න පුළුවන්ද? අපි මේ මට්ටමේදී ඉපදෙන්නේ මේට වඩා පල්ලෙහා තැනකද, මේට වඩා ඉහළ භවයකද අපි ඉපදෙන්නේ කියන එක මතයි අපේ වටිනාකම තීරණය වෙන්නේ. එතකොට මෙන්න මේ ආකල්ප කොයිතරම් ඉහළ මට්ටමකින් අපි පවත්වා ගන්න ඕනද කියන එක අපට ධර්මයේ නැමැති කණ්ණාඩි ඉදිරියට තියාගෙන බලන්නට පුළුවන්. දහම් කැඩපත ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ඒකාන්තයෙන් මෛත්‍රියක් අනිත් අතින් සතිපට්ඨානයක් වඩන්නට අනුශාසනා කළා. අපි නිරතුරුව අනිත්‍යගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ලෝක සත්‍යයන්ට යහපත වේවා කියන ප්‍රාර්ථනය අපේ හිතේ නිතරම තියෙන්නට ඕන. අනේ සිතිවිල්ලක් සමග අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. ඒ වගේම සතිපට්ඨානය තුළින් අපේ සිතිවිල්ලක තියෙන අනිත්‍යතාවය, අපේ කයේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒක මෙන්න කියන වාරේ වැඩි වෙන්නට ඕන. නිතිපතාම අපේ හිතේ කුසලයේ දිනුව නිදින අපි කාලය ගත කරන්න ඕන. එහෙමනොත් තමයි සැබෑලෙසම අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන්නේ. අපි කොයිතරම් ඉහළ ස්තරයක හිත පිහිටුවාගෙන ඉන්නවාද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ කාරණයක් අපේ ජීවිත තුළ මෙහි කරගන්න ගමන් ශ්‍රද්ධාවෙන් සෝදාන කරු මේ දානය සරුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ උතුම් මහා සංඝ පරපුර වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක්සේ පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසල ඵලය මීට සති කිහිපයකට කලින් ඔබෙන් වෙන් වුණු කමනී අභේවර්ධන මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පිණින් සුවපත්ය හැකි යම්තා ඥාති මිත්‍රාදීන් ඔබ නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටිත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියලා අපි දානීය සංඝසතු කොට පූජා කරමු. ඉමං බික්කහං සපරික්කාරං බික්කෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පස්සිතං තුයිහං කිප්පමේව සමිජ්ජතෝ සම්වේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හොඳයි අපි පැන් වඩමින් කමනී අභිවර්ධන මහත්මියට පුණ්‍යානුමෝදනා කරමු මේ පින්තුන් මේ හිමිදිරි පාන්දරම අවදි වෙලා දානීය සෝදානම් කරගෙන ඇවිදilla සම්බුද්ධ පූජා කරැත්තේමෙන් සංසතෝ දානමේ පින්කමක් සිද්ධ කිරීම වශයෙන් රැස් කරගත් මේ උතුම් පින කමනී ලෝනා මහත්මිය අනුමෝදන් වේවා ඒ වගේම මිය ගිය ඥාතීන් පින් බලාපොරොත්තු වෙන සිටින හැම දෙනාමත් මේ පින දැක සුවපත් වේවා කියන පැතුමෙන් අපි ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරිවා පුරා පරිපූර්ණ ඒවනේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති ඔන්න මේ උදකම් වට්ටම් යථානින්නම් පවත්තති ඒවනේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති